नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगवत्नी अपट मे बुद्ध शासने तुले दिवनुवक सलसा गन्नट उमनानां अपि इसलाम करन्न तिबिन्ने सित पहदवा गनीम। अपि सित पहदवा गन्नट ओने विशेषयेन्म मे महाभद्र कल्पे पहल वेला सम्मा संबुद्धत्वेट पत्वी वदाल गौतम नम्मु अपगे शास्त्रु බුදුරජාණන් වහන්සේ ගැන ඊළඟට අපි සිත පහදවා ගන්නට උනේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ගැන ඊළඟට අපි සිත පහදවා ගන්නට උනේ ඒ ධර්ම මාර්ගයේ අනුගමනය කරලා නිවන් මඟ දියුණු කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරපු ඒ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝරත්නයේ ගැන मे चित्त प्रसादे तमाय अपे मे धर्म मार्गे तुल वडेन्न उपकार वान्ने। ए चित्त प्रसादे अतिवेन्ने इबे नवे इबे अतिवेन्ने पहदीम इबे अतिवेन्ने पहदीम अक्तियनो ए पहदीमट पदनमक्ने ए पदनमक्ने ति पहदीम अवबोधयकिन तोर पहदीम तमंगे जीविते तुल අභ්‍යන්තර වෙනසක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. පදනමක් නැති පැහැදීමට තමන්ව වෙනස් කරන්න බෑ. එතකොට අපිට උමනා කරන්නේ පදනමක් නැති පැහැදීමක් නෙවෙයි. අපිට උමනා කරන්නේ කුමක්ද? අවබෝධයෙන් යුක්ත පැහැදීමක්. අවබෝධයෙන් යුක්ත පැහැදීමක් ඇති වෙන්න නම් අපතුල කුමක්ද තිබිය යුත්තේ? අපතුල තිබිය යුත්තේ අවබෝධයෙන් යුක්ත සිත පහදින්න නම් අපතුල තිබෙwidetilde කුමක්ද? අවබෝධය ඇති කර ගැනීමේ හැකියාව. අවබෝධයෙන් යුක්තව සිත පහදින්න නම් මොකද්ද තියෙන්න ඕනේ? අවබෝධය ඇති කර ගැනීමේ හැකියාව. අවබෝධය ඇති කර ගැනීමේ හැකියාව තිබ්බොත් තමයි අවබෝධයෙන් යුක්තව සිත පහදින්නේ. එතකොට අවබෝධය ඇති කර ගැනීමේ හැකියාව තියෙන්නේ කුමක් මතද? නුවණින් සැලකීම මත. අවබෝධය ඇති කර ගැනීම තිබෙන්නේ කුමක් මතද? නුවණින් සැලකීම මත. නුවණින් සැලකීම කියන එක උපතින් එන්න ඕන එකක්. ඒක કૃත්‍රිම විදියට අපිට ඇති කරගන්න බෑ. ඒක උපතින් එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟට ආපු සියලු දෙනා බණහන් ආවේ නෑ. උන්වහන්සේ ළඟට සමහරු ආවේ වාද කරන්න. සමහරු ආවේ උන්වහන්සේට ප්‍රශ්න නගලා අර්බුද ඇති කරන්න. සමහරු බොහොම සැකෙන්. සමහරු වෙන වෙන අදහස් දරාගෙන. දැන් බලන්න එහෙම ආවත් එයා තුල තියෙනවා නම් නුවණින් විමසීමේ හැකියාව පිහිටලා තියෙනවා නම් එයාට ධර්මයට එන්න කිසිම බාධාවක් ඇතිවන්නේ නැහැ. එහෙමනම් අපේ ජීවිතවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණෙන්නේ අපට තියෙන ලොකුම අවස්ථාව උදා වෙන්නේ අපි එක එක්කෙනා තුල පිහිටා තිබෙන නුවණින් විමසීමේ හැකියාව මතයි. වෙන කිසිම දෙයක් නෙමෙයි. දැන් බලන්න, විශේෂ පැහැදීමක් නැති අය බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා. ඒ ධර්මය අහපු ගමන්, ඒ ධර්මය අහපු ගමන් පහදින්නේ, ඒ ධර්මය ලැබුණට පස්සෙ යා නුවණින් විමසනවා. දැන් බලන්න, මේ මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොවියෙක් හිටියා. මේ ගොවියා කුඹුරු කැපෙන කාලේ එයාගේ සේවකයන් දාලා ගොයන් කපනවා. උදේ වරුවේ ඒ මිනිස්සුන්ට කෑම ගෙනාව කමතට. දැන් කෑම බෙදන්න යනකොට එතනට අමුතික් ආවා. පාත්‍රයක් අරගත්තු තරුණ ශ්‍රමණයන් වහන්සේ නමක්. දැන් මෙයා පැහැදීමක් ඇති වුන්නේ නැහැ ඒකට, මේ ගොවියට. ගොවිය බැලුව එයා දිහා. තරුණේ බැලුව හොඳට, කේසාන්තයේ සිට පාදාන්තය දක්වා. හොඳට ඇඟපත හයියක් තියෙනවා, වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ගොවිය අනුශාසනා කරන්න ගත්තා. ඒ පාත්‍රිත් අරගෙන එතනට පැමිණිච්ච ශ්‍රමණයන් වහන්සේට මොකද්ද කිව්වේ? ආ, තමුන්නාන්සේ හොඳට ඇඟපත තියෙන කෙනෙක්, තරුණ වයසේ කෙනෙක්. මේ බලන්න, මන් දිහා, මං ගොවිතෙන් කරනවා, මං ගොවිතෙන් කරලා අනුභව කරනවා, තමුන්නාන්සේත් ගොවිතෙන් කරලා අනුභව කරන්නේ. දැන් එතකොට පැහැදීමකින්ද මේ කතා කරන්නේ? නෑ. ඊට පස්සේ අර ශ්‍රමණයන් වහන්සේ කියනවා, ඔබ හරි ගොවිතෙන් කරලා තමයි අනුභව කරන්න ඕනි, ඔබ ගොවියෙක්, ඔබ මහන්සියෙන් ගොවිතෙන් කරලා අනුභව කරනවා. මමත් ගොවියෙක්, මමත් මහන්සියෙන් ගොවිතෙන් කරලා අනුභව කරනවා. හරි පුදුමයි මේ කතාවට. ඇයි? ගොවියෙකු තුල තිබිය යුතු ලක්ෂණ කිසිවක් මේ ශ්‍රමණයන් වහන්සේ තුල නෑ. එතකොට මේ පුද්ගලයා දන්නේ නෑ තමන් ඉදිරියට මේ පැමුණුනේ බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ. නමුත් මෙයා ගොවියෙක් කියපු නිසා මේ ගොවියාට හිතුණා මේ තමන් ඉදිරියේ ඉන්න ශ්‍රමණයන් වහන්සේත් ගොවියෙක් කියලා කියනවා. හිතුණා මේ අහන්නේ හරි පුදුමයි, තමුන්නාසේ ගොවියෙක්ලු, කෝ තමුන්නාසේ කුඹුරුහාන නගුල්, කෝ තමුන්නාසේගේ වියගස, කෝ තමුන්නාසේගේ කුඹුරුහාන බඳින ගවයන්, කෝ? අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න ගත්තා. සද්ධා බීජං, මගේ කුඹුරේ මං වපුරන්නේ ශ්‍රද්ධාව නැමැති බීජ. තපෝ වුට්ටි, සීල වැස්ස වහිනවා මගේ කුඹුරට. බලන්න ලස්සන, මගේ කුඹුරට සීල වැස්ස වහිනවා, මගේ කුඹුරු තෙමන්නේ සීලේ නැමැති වැස්සෙන්. පඤ්ඤා මේ යුග නංගල, මම මගේ කුඹුර හාන්නේ ප්‍රඥාව නැමැති නගුලෙන්. හරි ලස්සනයි. මගේ ළඟ තියෙනවා හීවැල සහ කෙවිට ලැජ්ජා බය කියන. මං ඒකින් තමයි ගවයන් පාලනය කරන්නේ. මගේ ළඟ තියෙනවා මේ ගවයන් බඳින යොත, මනෝ යොත්තං. සිහියෙන් තමයි සම්පූර්ණ මේ ගවයන්ව හසුරුවන්නේ. මේ විදියට විස්තර කරගෙන ගිහිල්ලා කියනවා, මම ඔය විදියට කුඹුරු හාලා මම උපද්දවනවා අමා මහ නිවන නම් වූ අස්වැන්න. මං ඒ අනුභව කරනවා කිව්වා. දැන් මෙහෙම කියාගෙන යනකොට මේ ගොවියාට එයා තුල තියෙන අන් අභ්‍යන්තර ශක්තිය, මොකක්ද අභ්‍යන්තර ගතිය? නුවණින් විමසීම. දැන් එයා පැහැදිච්ච කෙනෙක් නෙමෙයි. අර නුවණින් විමසීම කියන එකට අර ධර්මයේ ලස්සනට ගැළපි ගැළපි ගැළපි ගැළපි යනවා. සිත පැහැදුනා. අන්න නුවණින් විමසීම නිසායි සිත පැහැදුනේ. ඒ නුවණින් විමසීම නිසා සිත පැහැදුනා. ඊට පස්සේ කොච්චර පැහැදුනාද කියනවා නම් මෙයා කියනවා, හැබැයිම ඇත්ත, තමුන්නාන්සිත් ගොවියෙක්, මමත් ගොවියෙක්. ගොවියෙකුට ගොවියෙක් මුකුත් දුන්නට කිසි වරදක් නැහැ. මං දැන් තමුන්නාන්සයට කිරිබත් දෙනවා. අරගෙන අපයකින් කිරිබත් හදාගෙන පූජ කරන්න ලෑස්තු වුණා. බුදුරජාණන් වහන්සේ පාත්‍රය වැහුවා අතින්. වහලා කිව්වා, ගාථා බිගීතං මේ අභෝජනීය. මං දැන් ඔබට ගාථා කියා දුන්නා. දැන් මේක මට හරියන්නේ නැහැ. මම වළඳන්නේ නැහැ කිව්වා මේක. බුදුරජාණන් වහන්සේලගේ ස්වභාවය කිව්වා මේක. අනේ ස්වාමීනි, මං එතකොට මොකද කරන්නේ මේකට? මේක දාන්න කිව්වා මේ තනකොළ නැති තැනක. එහෙම නැත්තම් සතුන් නැති වතුරක. පිටිපස්සෙන් දොලක් ගලාගෙන යනවා. මෙයා ගිහින් දානකට බත් ඇට චිටි චිටි ගාලා පුපුරලා දුන් දාන්න ගත්තා. මෙයාගේ සිතේ දෝංකාර දුන්නා. මෙයා දැකපු ශ්‍රමණයන් වහන්සේගේ වචන, අපේක්ෂා නොකළ අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිත කෙනෙක්, අනපේක්ෂිත දෙයක්, අනපේක්ෂිත ධර්මයක්. එකක්වත් අපේක්ෂා කරපු දේවල් නෙමෙයි. නමුත් ඒ සියල්ල ලස්සනට ජීවිතයට ගැලපී ගියා. හිතේ දෝංකාර දුන්නා, මං වපුරන්නේ නිකම්ම නිකං වී. මේ උත්තමේ වපුරන්නේ ශ්‍රද්ධාව නැමැති බීජ. මගේ කුඹුර තෙමන්නේ නිකම්ම නිකං වැස්සෙන්. මේ උත්තමයා කුඹුර තෙමන්නේ සීල වැස්සෙන්. ගලප ගලප ගියා. අන්න බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. ශ්‍රාවක සංඝයා සරණ ගියා. ඒ සරණ යන්න පාදකුණේ මොකද්ද? ඒ ඇසූ ධර්මය නෝනින් විමසීමමයි. එහෙමනම් පිංගතුනි, අපට ධර්මයේ විවෘත වෙන ద్వාරය අපි එක එක්කිනා තුල තියෙන්නේ. ධර්මයේ ద్వාරයේ ශ්‍රද්ධාව නම් ඒ ద్వාරය, ඒ දොරටු විවෘත කරන යතුරු යෝනිසෝ මනසිකාරය. ඒ නෝනින් විමසන් නැත්තං ඒ දොර විවෘත වෙන්නේ. අපි එක එක්කිනා කියයි අපිට ශ්‍රද්ධාව තියෙනවාය කියලා. නමුත් එහෙම කිව්ව පමණින් ශ්‍රද්ධාව ඇති වෙන්නේ. නුවණින් විමසීම මත තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒක එක එක්කෙනා තුළ පිහිටන පුද්ගලික දෙයක් මිසක් ඒක පොදු එකක් නෙමෙයි. එතකොට මේ ඔබ එක එක්කෙනා තුළ මේ ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. එතකොට ඒක විවෘත වෙන්නේ කුමකින්ද? යෝනිසෝ මනසිකාරේ. නුවණින් විමසන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ජීවිත අවබෝධයට ඍජුවම උපකාර කරන්නේ. අද මා ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේ විසින් හඳුන්වා දෙන ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම සීහ සේනාපති සූත්‍රය. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ 8 නිපාතයේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. මහා වනයේ ශ්‍රමණයන් වහන්සේලාට බණ භාවනා කිරීමට ලිච්ඡවි රජදරුවන් විසින් හදපු ශාලාවල් තිබුණා. මේ මහා වනයේ කූටාගාර ශාලාව එහෙම එකක්. ඉතින් මේ විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රාජසභාවල, මේ ලිච්ඡවි රජදරුවන්ගේ රාජසභාවල ප්‍රසිද්ධ ලිච්ඡවි කුමාරවරු රැස්ුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන හරියට ගුණ කතා කරනවා. කවුද මේ කතා කරන්නේ? ලිච්ඡවි රජදරුවන්. ඒ තමන්ගේ රාජසභාවල රැස් වෙලා ඒ කටයුතු කරලා ඉවර වෙලා සාමාන්‍ය කතාවට ගන්න මොකද්ද ඒගොල්ලෝ? බුදුරජාණන් වහන්සේගේ ගුණ කීම. ඊළඟට ඒ පිරිස එකතු වෙලා කතාබහ කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුණ. ඊළඟට ඒ පිරිස කතාබස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ. ඇද නෙමෙයි. අන්න මේකයි විශේෂත්වය. අදයි එදයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුණ කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කතා කරනවා. මේ ගුණ කතා කරද්දී සීහ සේනාපති, දැන් සීහ සේනාපති ලිච්ඡවි රාජ්‍යයේ ඉන්න සේනාපතිවරයෙක්. සිය සේනාපති බෞද්ධ නෙවෙයි. සිය සේනාපති නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක්. සිය සේනාපති මේ පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. දැන් මෙයාට ඇහෙනවා මේ පිරිස එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ගැන ගුණ කියනවා. ධර්මයේ ගුණ කියනවා. ආර්ය ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියනවා. දැන් ඇහෙනවා. ඇහෙනකොට සිය සේනාපති හිතනවා, නිස්සංසයන් කෝසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ භවිස්සති. මේ ඇත්තු කතාබස් කරන හැටියට නම් ඒ කාන්තයෙන්ම ඒ භාග්‍යතුන් වහන්සේ අරහත් කෙනෙක් වෙන්න ඕනේ, රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ. මේ කතා කරන හැටියට නම් ඒ භාග්‍යතුන් වහන්සේ ඒ කාන්තයෙන්ම සම්මා සම්බුදු කෙනෙක් වෙන්න ඕනේ. දැන් මේ සිටිවිලි එන්නේ කාටද? අර නිගණ්ඨ ශ්‍රාවකයාට. දැන් මේ අහගෙන ඉඳලා මෙයාට හිතුණා, අනේ මටත් ඇත්නම් ඒ භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඇත්නම් මටත්. නමුත් බැහැ දකින්න විදියක් නෑ. දැන් මෙයා කාගේ ශ්‍රාවකෙක්ද? නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක්. බැහැ දකින්න මෙයාට විදියක් නෑ. දැන් මෙයා ප්‍රසිද්ධ නිසා. මෙයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් හැටියට. මෙයා පහුවදා යනවා නිගණ්ඨනාත පුත්‍ර හම්බ වෙන්න. ගිහිල්ලා නිගණ්ඨනාත පුත්‍රට බොහොම ගරු සරු ඇතුව වැඳලා පුදලා මෙයා කියනවා, ස්වාමීනි මට හරි ආසාවක් ඇති වුණා ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බලන්න යන්න. කායකද මේ කියන්නේ? නිගණ්ඨනාත පුත්‍රත් එක කියනවා, මට හරි ආසාවක් ඇති වුණා ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බලන්න යන්න. එතකොට නිගණ්ඨනාත පුත්‍ර කියනවා, අයියෝ සීහ, ශ්‍රමණ ගෞතමයන් බලන්නේ කවුද? ඒ ශ්‍රමණ ගෞතමයන් කියලා කියන්නේ අකිරියවාදී කෙනෙක්. කවුද අකිරියවාදී කියන්නේ? ඔව්, ක්‍රියාව එපා කිය කියන කෙනෙක්. ක්‍රියාවෙන් වැඩක් නැtei කියලා කියන කෙනෙක්. ඔබ එහෙම කෙනෙක් නෙමෙයි. ඔබ ක්‍රියාවාදී කෙනෙක්. දැන් මේ කාටද කියන්නේ? සීයට කියනවා. ඔබ ක්‍රියාවාදී කෙනෙක්. ඔබ ක්‍රියාවක වටිනාකම කතාබස් කරන කෙනෙක්. ශ්‍රමණ ගෞතමයන් එහෙම කෙනෙක් නෙවෙයි. අනිත් එක තමයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හැමෝටම එපා එපා එපා එපා කියාගෙන යන්නේ. එපා එපා කරන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා අකිරිය ක්‍රියාව නැති කර කර යන්නේ. එහෙම තමයි යා බණ කියන්නේ. ඒ විදිහට තමයි ශ්‍රාවකයන් හික්මවන්නේ. ඒ නිසා අයියෝ දැන් ඔයා මොකද්ද හිතන්නේ කියලා කිව්වා. කිව්වහම අර සීය සේනාපතිතුමාට බුදුරජාණන් වහන්සේව බැහැ දැකීමේ යම් ඕනෑකමක් තිබ්බද? ඒ ඕනෑකම නැති වෙලා ගියා. දැන් ඊට පස්සේ මෙයා දැන් එන වැඩක් නැහැ කියලා එයා ආයියාගේ රාජකාරිවල යෙදුනා. ආයෙමත් දවසක් මෙයා ලිච්ඡවි රජදරුවන්ගේ රාජසභාවේ සිටිද්දී ආයෙමත් ඒ පිරිස එකතු වෙලා කතාබස් කරනවා. මොකද්ද කතාබස් කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, ශ්‍රාවක සංඝයාගේ ගුණ. දැන් මේ ආයෙත් අහගෙන ඉන්නවා. දැන් මෙයාගේ හිත අර ඕනකම නැති වෙලා ගියානේ. ආයෙත් අහගෙන ඉන්නවා. ඉන්නකොට මෙයාට ආයෙත් අර සිතිවිල්ල එනවා. මොකද්ද හිතෙන්නේ? මේ කියන හැටියට නම් ඒ කාන්තෙම ඒ භාග්‍යතුන් වහන්සේ නම් රහතන් වහන්සේ නමක්. මේ කියන හැටියට ඒ කාන්තෙ මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. අනේ මට ගිහින් බලන්න එත්නම් මට. ඔන්න ආයෙමත් ආසාවක් ඇති වුණා. ඇති වුණාට යන්න බෑ. යන්න බෑ. ආයෙත් පහුවදා මෙයා ගියා. කවුරු හම්බ වෙන්නේද? නිගණ්ඨනාත පුත්‍ර හම්බ වෙන්නේ. ගිහිල්ලා කියනවා, ස්වාමීනි අනේ මට හරි ආසාවක් තියෙනවනේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බැහැ දකින්න යන්න. අයියෝ මොනවා කතා කරනවද ඔයා? කවුද මේ කියන්නේ? නිගණ්ඨනාථපුත්‍ර කියන ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හැම දෙයක්ම එපා එපා එපා කියන කෙනෙක්. ඒ එපා කියන බණක් තමයි ඔක්කොටම උගන්වන්නේ. ඔබ එහෙම කෙනෙක් නෙමෙයි. ඔබ බොහොම ක්‍රියාවේ වටිනාකම දන්න ක්‍රියාවාදී කෙනෙක්. ඒ නිසා ඔබ මේ ශ්‍රමණ ගෞතමයන් දකින්න යන එක ගැළපෙන එකක් නෙමෙයි. ආයමත් යාගේ උත්සාහය, යම් ආසාවක් තිබ්බද ශ්‍රමණ ගෞතමයන් වහන්සේව දකින්න යන්න, ඒ ආසාව නැති වෙලා ගියා. බලන්න මේ නිගණ්ඨනාථ පුත්‍ර හරියට පව් කරගෙන දෙනවා ඒ කාලේ. දැන් මෙයා ආපහු මෙයාගේ පාඩි වැඩපළ කරනවා. ආයමත් තුන්වෙනි පාර ආයමත් මෙයාට රාජසභාවේ වාඩි වෙලා සිටිද්දි මෙයාට අහන්න ලැබෙනවා මේ ලිච්ඡවි කුමාරවරු එකතු වෙලා කතා වෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ. මේ ලිච්ඡවි කුමාරවරු කතා වෙනවා ධර්මයේ ගුණ. මේ ලිච්ඡවි කුමාරවරු කතා වෙනවා සංඝරත්නයේ ගුණ. මෙහෙම ගුණ කතා වෙන්න නම් මේ ලිච්ඡවිවරු නිකම්ම නිකං ලිච්ඡවිල නෙවෙයි. කවුද යන්නේ? සෝතාපන්නවත් වෙලා ඉන්න ඕනේ. මොකද හේතුව එහෙම නැත්තම් නිතර නිතර මේ හිත තුල තෙරුවන් පිහිටන්නේ. මේ පිරිස නිතර නිතර බුදු ගුණ රාජසභාවේ එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ගුණ කීකීම ඉන්න නම්, ධර්මයේ ගුණ කීකීම ඉන්න නම්, ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කීකීම ඉන්න නම් මේ සෝතාපත්ති අංග නෙමේ. එතකොට මේ තුලට පැමිණිච්ච පිරිසක් වෙන්න ඕනේ. නැත්තම් මේ විදිහේ ස්වභාවයක් තියෙන්න බෑ. නැත්තම් තියෙන එක දවසකට එක්කෙනෙක් ගැන ගුණ කියනවා, ඊට පහුවදා තව එක්කෙනෙක් ගැන ගුණ කියනවා, ඊට පහුවදා තව එක්කෙනෙක් ගැන ගුණ කියනවා. එහෙමනේ මේක තියෙන්නේ. දැන් එහෙම නැතුව මේ පිහිටලා තියෙනවනේ වෙනස් නොවන පැහැදීම. ඊට පස්සේ මෙයා කල්පනා කළා ආයමත් අනේ මේ බුදුරජාණන් වහන්සේ ගැන මේ කියන කරුණ වලට අනුව නම් ඒ කාන්තේම රහතන් වහන්සේ නමක්, ඒ කාන්තේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඊට පස්සේ යා කල්පනා කරනවා අනේ මම හැමදෑම මේ බුදුරජාණන් වහන්සේව දකින්න මං කොච්චර ආස කළත් මං ඉස්සලාම නිගණ්ඨනාථ පුත්‍රගෙන් මේක අහනවා. අහනකට ඒ අය මට කියන්නේ ගිහිල්ලා වැඩක් නෑ කියලා. ඊට පස්සේ කල්පනා කරනවා නෑ, නිගණ්ඨයන් කිව්වත් නැතත් මං අද යනවා. දැන් මෙයා තනියම තීරණේ ගත්තා. තනියම තීරණේ ගත්තා මම නිගණ්ඨයන්ට කිව්වත් නැතත් අද මං යනවා. මම ඒගොල්ලන්ට කියන්නේ නැතුවම අද මම යනවා. දැන් ඇහුවොත් නේ යන්න දෙන්නේ නැත්තේ. ඊට පස්සේ දැන් සිය සේනාපති මොකද්ද හිතුවේ? මං අහන්නේ නැතුව යනවා. ඔන්න දැන් සිය සේනාපති තීරණය කළා. කරලා හොයලා බැලුවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොයිද ආරංචි වුණා. කොයිද ඉන්නේ? විශාලා මහනුවර මහවණී කූටාගාර ශාලාවේ. ඉතින් මොකද කළේ? මේ සේනාපති අස්සරත පිරිවරාගෙන ගිහින් පයින් යන්න තියෙන තැන ඉඳලා පාගමනින් පිටත් වුණා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ ගැන මට මෙන්න මෙහෙම කතාවක් තමයි අහන්න ලැබිලා තියෙන්නේ. ඒ තමයි ඔබ වහන්සේ කියනවාලු එපා එපා එපා කියලා. කරන්න එපා, කරන්න එපා, කරන්න එපා, කරන්න එපා කියලා මේ අක්‍රීය වෙන දේවල්ම කියනවා. අක්‍රීය වෙන දේවල්ම කියනවා. ඒ අක්‍රීය වෙන දේවල් වලට තමයි මේ තමන්ගේ ශ්‍රාවකයන්ව පුහුණු කරවන්නේ කියලා කියනවා. ස්වාමීනි මට දැනගන්න ඕනේ ඒක ඇත්තක්ද? ඒ අපිට ආරංචි වෙච්ච කාරණාව ඔබ වහන්සේ ඒ විදියට කියන කෙනෙක්ද? එහෙම නැත්නම් එහෙම කෙනෙක් නොවේද? ඔබ වහන්සේ කියන කරුණ ඔබ වහන්සේට චෝදනාවක් නොවේද? වාද හට අරගෙන ගැරහීමට ලක් වෙන කරුණක් නොවේද? මොකද ස්වාමීනි, මම ඔබ වහන්සේට චෝදනා කරන්න කැමති නෑ. කවුද මේක කිව්වේ? සිය සේනාපති. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන විදියට ඒක විසඳනවා. උන්වහන්සේගෙන් අහපු එක උන්වහන්සේ විසඳනවා. කොහොමද විසඳන්නේ? සීහ හරියටම කියනවනම් අක්‍රීයවාදී, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අක්‍රීයවාදී කෙනෙක්. අක්‍රීය වීම පිණිස ධර්ම දේශනා කරනවා. ඒ අක්‍රීය වීම පිණිස ධර්මයේ හික්මෝනුව කියලා එහෙම කියන්නත් ක්‍රමයක් තියෙනවා. ඒ වගේම සීය කවුරු හරි කිව්වොත් නෑ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ක්‍රියාවාදී, කරන්න කරන්න කරන්න කියනවා. එහෙම ක්‍රියාවාදීව ධර්මය කියනවා. හැබැයි ඉබඳු ආකාරයට යම් කිසි කෙනෙකුට කියනවා නම් ඉබඳු දේ තියෙනවා. ඒ වගේම කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උච්ඡේදවාදී, විනාශ වීම පිණිස, විනාශයේ පිණිස ධර්මය කියන කෙනෙක්. විනාශයේ පිණිස ශ්‍රාවකයන් හික්මෝන කෙනෙක් කියලා ඉබඳු ආකාරයෙන් කියන්නත් කරුණු තියෙනවා. කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිකුල් ගැන කතා කරන කෙනෙක්, පිළිකුල් දේවල් කතා කරන කෙනෙක්, ඒ පිළිකුල් දේවල් අත්තරීම පිණිස හික්මෝනවා කියලා ඒ බඳු දේ ගැන කරුණු තියෙනවා. කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන්ව හික්මවනවා දුරු කිරීම පිණිස, ඒ දුරු කිරීම පිණිස හික්මවන්නත් කරුණු තියෙනවා. කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තපස්වී කෙනෙක්, තපස්වීන් වහන්සේ නමක් තපස් රැකීමටත් ධර්ම දේශනා කරනවා කියලා එහෙම කරුණු තියෙනවා. කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපගබ්බතාය, මෞකුසෙන් ඉවත් වෙන්නයි කරුණු කියන්නේ, මෞකුසෙන් ඉවත් වෙන ධර්මයක් කියන්නේ කියලා. හැබැයි එහෙම ධර්මයකටත් කරුණු තියෙනවා. කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අස්වැසිල්ල ඇති කරන දේ කියනවා කියලා, ශ්‍රාවකයන්ව අස්වැසීමට පත් කරනවා කියලා ඒ බඳු කරුණු තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ උන්ව කරුණු අට කියලා ඒ කරුණු අට එකක් එකක් ගානේ තෝරලා දෙන්න පටන් ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සීහෙට, සීහ එපා එපා කියන අක්‍රීයවාදී ධර්මයක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දේශනා කරනවා කියලා කවුරු හරි කියනවා නම්, හැබැයි එහෙම කියන්න තියෙන කාරණාව මේකයි කියනවා. අක්‍රීයවාදී, ඒ කිව්වේ එපා එපා කියලා කියන මේ සීහ, මම කියනවා කාය දුස්චරිතය කරන්න එපා, වචී දුස්චරිතය කරන්න එපා, මනෝ දුස්චරිතය කරන්න එපා, අනේක වූ පාපී අකුසල් කරන්න එපා කියලා මං මේවේ අක්‍රීය වීම පිණිස. මොනවා අක්‍රීය වීමටද? පාපී අකුසල් අක්‍රීය වීම පිණිස මං ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ කියනවා සීහය, මං ඒ විදිහට තමයි ශ්‍රාවකයන්ව හික්මවන්නේ, කාය දුස්චරිතය කරන්න එපා, වචී දුස්චරිතය කරන්න එපා, මනෝ දුස්චරිතය කරන්න එපා, අනේක පාපී අකුසල් කරන්න එපා කියලා අක්‍රීය, අකුසල් අක්‍රීය කරවන ධර්මයක් මා දේශනා කරන්නේ. අන්න ඒ අර්ථෙන් මට අක්‍රීයවාදී කිව්වට කමක් නැහැ. ඊළඟට කියනවා ඒ වගේම සීය, කෙනෙකුට කියන්න පුළුවන් මට ක්‍රියාවාදී කියලා. උන්වහන්සේට කියන්න පුළුවන් කෙනෙකුට ක්‍රියාවාදී කියලා. කියනවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ක්‍රියාවන් කිරීමටත් ධර්ම දේශනා කරනවා. කියනවා සීහ මා කියනවා ක්‍රියාව කරන්න ඕනි කියලා. කාය සුචරිතය කරන්න ඕනි කියනවා. වචී සුචරිතය කරන්න ඕනි කියනවා. මනෝ සුචරිතය කරන්න ඕනි කියනවා. අනේක වූ කුසල් දහම් කරන්න ඕනේ කියලා. ඒ කුසල ක්‍රියාව කරන්න කියලා මේ ශ්‍රාවකයන්ව හික්මවනවා. එතකොට මේ ශ්‍රාවකයන්ව කුසල ක්‍රියා කරන්න කරන්න කියලා හික්මවනවා නම් මා. එතකොට කවුරු හරි කිව්වට කමක් නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ක්‍රියාවාදී. කවුරු හරි තව විදිහට කියන්න පුළුවන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උච්ඡේදවාදී. විනාශයේ පිණිස කරුණු කියන කෙනෙක්. උච්ඡේදාය ධම්මං දේසේති. විනාශයේ පිණිස ධර්ම දේශනා කරන කෙනෙක්. ඇත්ත. සීහය මම රාගයේ විනාශයේ පිණිස ධර්මයේ කියනවා. දේශේ විනාශයේ පිණිස ධර්මයේ කියනවා. මෝහේ විනාශයේ පිණිස ධර්මයේ කියනවා. අනේක වූ පාපී අකුසල් විනාශ වීම පිණිසයි මා ධර්මය කියන්නේ. මං ඒ විදිහට ශ්‍රාවකයන්ව හික්මවනවා. දැන් බලන්න බුදුරජාන් වහන්සේ බොහොම ලස්සන්ට මේ වචන වලට නියම අර්ථ දෙන ආකාරය කියනවා. ඒ නිසා ශ්‍රාවකයන්ට මං ඒ විදිහට රාග දේශ මෝහ විනාශ වීම පිණිස අකුසල ධර්මයන් විනාශ වීම පිණිස ධර්මයේ දේශනා කරන නිසා ඒ අර්ථයෙන් උච්ඡේදවාදී කිව්වට කමක් නැහැ. උච්ඡේදයේ පිණිස ධර්ම දේශනා කරනවා කිව්වටත් කමක් නැහැ. ඊළඟට කියනවා මේ සීහය කවුරු හරි මෙහෙම කියන්න පුළුවනි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිකුල් කරනවා. පිළිකුල ගැන කතා කරනවා. මේ පිළිකුල ගැන ධර්ම දේශනා කරනවා. කියනවා මේ සීහ ඇත්ත. මං පිළිකුල් කරනවා. මොකද්ද පිළිකුල් කරන්නේ? කාය දුස්චරිතේ මං පිළිකුල් කරනවා. වචී දුස්චරිතේ මං පිළිකුල් කරනවා. මනෝ දුස්චරිතේ මා පිළිකුල් කරනවා. අනේක පාපී අකුසල් පිළිකුල් කරනවා. මේවා මං පිළිකුල් කරනවා පමණක් නොවේ. මං මේ පිළිකුල් කිරීම පිණිස ධර්මය දේශනා කරමින් ශ්‍රාවකයන්ව හික්මවනවා. ඒ නිසා ඒ අර්ථයෙන් කවුරු හරි කිව්වොත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිකුල් කරන දෙයක් කතා කරනවා කියලා ඒක හරි. මොකද්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිළිකුල් කරන්නේ? කාය දුස්චරිතේ පිළිකුල් කරනවා. වචී දුස්චරිතේ පිළිකුල් කරනවා. මනෝ දුස්චරිතේ පිළිකුල් කරනවා. ඊළඟට අනේක පාපී අකුසල් පිළිකුල් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සීහට කියනවා, සීහ කෙනෙක් ඉන්න පුළුවන් මෙහෙම කියන්න, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කරුණ කියන්නේ දුරු කිරීම පිණිස. දුරු කිරීමට ධර්ම දේශනා කරනවා. ඒක හරි කියනවා. මා කියන්නේ රාගය දුරු කිරීම පිණිසයි. මා ධර්මය කියන්නේ දේශය දුරු කිරීම පිණිසයි. මා ධර්මය කියන්නේ මෝහය දුරු කිරීම පිණිසයි. අනේක පාපී අකුසල් දුරු කිරීම පිණිසයි. එහෙනම් පින්වත්නි, මේ බුද්ධ දේශනාවලින් අපට එකක් පැහැදිලි වෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්ම දේශනා කිරීමේ ඉලක්කය පැහැදිලි කරන්නේ. මම මේකටයි බණ කියන්නේ, මේකටයි බණ කියන්නේ, මේකටයි බණ කියන්නේ කියලා. එතකොට මේ හැම එකකින්ම කියන්නේ මොකද්ද? අකුසල් දුරු කිරීම උන්වහන්සේගේ දේශනාවේ ඉලක්කයක්, අරමුණක්. ඊළඟට කුසල් වැඩිම උන්වහන්සේගේ ධර්ම දේශනාවල ඉලක්කයක්. ඊළඟට මේ සසර දුක ඇති කරන දේ මුදවීම උන්වහන්සේගේ ධර්ම දේශනාවේ ඉලක්කයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කවුරුර කියන්න පුළුවන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තපස් කෙනෙක්. තපස් රකින්න ධර්මය දේශනා කරනවා කියලා. ඒක හැබැයි මේ අර්ථෙන් කියන්න පුළුවන් කියනවා. මොකද්ද තපස්සී කියලා කියන්න පුළුවන්? තපස්සී කියන්නේ කෙලෙස් තවනවා කියන අර්ථයෙන්. කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙලෙස් තවනවා කියන සීහය මම කෙලෙස් තවපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සීහයට උන්වහන්සේ හඳුන්වලා දෙනවා කොහොමද මම කෙලෙස් තවපු කෙනෙක්. මම කියනවා මේ කාය දුස්චරිතය තවන්න ඕනේ. වචී දුස්චරිතේ මනෝ දුස්චරිතය තවන්න ඕනේ. තවන්න ඕනේ කියලා කියන්නේ ඔව් වේලවා හරින්න ඕනේ, තම්බල දාන්න ඕනේ කියන එක මේ කියන්නේ. අනේක පාපී අකුසල් වලට ප්‍රාණි දෙන්නේ ඒවා විනාශ කළා දාන්න ඕනේ, තවල දවල දාන්න ඕනේ කියලා තමයි මා ධර්මයේ කියන්නේ. කියන ඒ නිසා සීහ තථාගතයන් වහන්සේ මේ කෙලෙස් ඔක්කොම තවල දවල දැම්මා. අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා ගියා. උච්චින්න මූලා මුල් වලින්ම උදුරලා අයින් කළා. කරටියේ කැඩු ගස් වගේ වුණා, තල් ගස් වගේ වුණා. ආයමත් කවදාවත් ඒවා හැදෙන්නේ නැති තත්ත්වෙට පත් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සීහට කියනවා, සීහ තව ක්‍රමයක් තියෙනවා මට කියනවා නම් මෙහෙම. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ සත්‍යයන්ව මෞකුසින් ඉවත් කරනවා. හැබැයි මෞකුසෙන් ඉවත් වීම පිණිස ධර්මය දේශනා කරනවා කියලා. ඊට පස්සේ කියනවා සීහ ඒක හරි. ආයතින් ගබ්බසෙය්‍ය පුනබ්බාබ නිබ්බති පහීනා. මා මේ ධර්මයේ දේශනා කරන්නේ නැවත නැවත මෞකුසේ උපදින්න නෙවෙයි, නැවත නැවත පුනර්භවය ඇති කරගන්න නෙවෙයි, නැවත නැවත උපතක් කරා යන්න නෙවෙයි. ඔන්න ඉලක්කේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැවත නැවත නැවත ඉපදීමට අනුබල දීමට නෙවෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ කොහොමද? ඉපදීමෙන් නිදහස් වීම පිණිස. උන්වහන්සේ අවබෝධයෙන්ම සාක්ෂාත් කළා. අවබෝධ කරගත්ත විශිෂ්ට වූ ප්‍රඥාවෙන් ඉපදීම දුකයි කියලා. අපි හිතන්නේ ඉපදීම, සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඉපදීම, ඉපදීම තමයි ඒගොල්ලන්ගේ විසඳුම. ඒගොල්ලන් හැමතිස්සෙම කරන්නේ විසඳුම හැටියට ඉපදීම. ඒ නිසා සමහරු කියනවා අනේ ඔයානම් ඉක්මනට නිවන් දකින්න එපා. එහෙම කියන අය ඉන්නවනේ. හරියට මේ අපි ඕනකමට නිවන් දකින්නවා වගේ. ඒකට මොකද හේතුව? ඒ ප්‍රකාශවල තේරුම එයා කතා කරන්නේ අවබෝධයකින්, නිවන ගැන අවබෝධයකුත් නැහැ, උපත ගැන ආයමත් එන්න කියනවා, ආය උපදින්න කියනවා අපි අතරේ. ඒක තේරුම තමයි ඉපදීම කියන්නේ මොකද්ද කියලා එයාට අවබෝධයක් නැහැ. එයාට පේන්නේ පුද්ගලයෙකුගේ බාහිර ස්වરૂපේ විතරයි. ඒක පුද්ගලයෙක් දක්ෂ නම් ඒ දක්ෂතාව විතරයි පේන්නේ. එයා තුල තියෙන අභ්‍යන්තර කුසල් වල අකුසල් වල විදිය පේනවද? එයා යන ගමන පේනවද? ඒ මොකවත් පේන්නේ නැහැ. කියන ඔයා එන්න ආයාපාත රූපදීන්න. එතකොට ඒක තේරුම තමයි එයා උපදීම ගැන යථාභූත ඥානයක් එයාට නැහැ. නිවන ගැන දන්නේ නැහැ. අන්න එහෙමයට තමයි කියන්නේ අන්ධබාල පුතජන කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලකින්වත් එයාගේ ජීවිතේට සම්බන්ධ නැහැ. දැන් බලන්න මේ සීහ බෞද්ධිකුත් නෙවෙයි. නමුත් යම්කිසි පැහැදීමක් තිබුණා අර කියන දේවල් අහලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියාම මුණ ගැහිලා ඉස්සෙල්ලාම අර නිගණ්ඨනාථ පුත්‍ර කියාපු කාරණාව තමයි ඉදිරිපත් කළේ. බලන්න බුදුරජාණන් වහන්සේ එතකොට උත්තර දීපු හැටි මෙහෙම කියන්නත් පුළුවන් කියලා. අක්‍රියවාදී කියලා මෙන්න මේ අර්ථින් කියන්න පුළුවන්. ක්‍රියාවාදී කියලා මෙන්න මේ අර්ථින් කියන්න පුළුවන්. උච්ඡේදවාදී කියලා මෙන්න මේ අර්ථින් කියන්න පුළුවන්. ඊළඟට වේනයික කියලා මේ අර්ථෙන් කියන්න පුළුවන්. තපස්සී කියලා මේ අර්ථෙන් කියන්න පුළුවන්. ඊළඟට මේ මෞකුසින් බැහැර කරනවා කියලා මෙන්න මේ අර්ථෙන් කියන්න පුළුවන්. මොකද්ද ඒ අර්ථ කිව්වේ? නැවත ඉපදීම පිණිස හේතු වෙන යම් කරුණු ඇද්ද ඒවා ප්‍රහාණය කිරීම පිණිස ධර්ම දේශනා කරනවා. ඒවා ප්‍රහාණය කළා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ හඳුනලා දෙන්නේ කොහොමද? මම මේ නැවත උපදීම පිණිස මෞකුසකට උපතකරා යන්න හේතු වෙච්ච දේවල් ප්‍රහාණය කරලා ඉන්නේ. මං ඒ ප්‍රහාණය කිරීම පිණිස තමයි ධර්මය දේශනා කරන්නේ. අන්න ඒ අර්ථින් කවුරු හරි කිව්වට කමන්නේ මා මෞකුසෙන් අසත්‍යයන් ඉවත් කරන කෙනෙක් කියලා කිව්වට කමක් නැහැ කියලා. ඊළඟට කියනවා සීහ තව කෙනෙකුට ඕනනම් කියන්න පුළුවන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ මිනිසයන්ට අස්සසිල්ල ලබා දෙන කෙනෙක් අස්සසිල්ලට පත් වූ කෙනෙක් කියලා එහෙම කියන්නත් කරුණු තියෙනවා මම සම්පූර්ණයෙන් උතුම් අස්සසිල්ලට පත් වුණා කිව්වා මොකද්ද අස්සසිල්ල රාගයේ දිවිසීමේ ප්‍රහාණය වෙලා උතුම් නිවන සාක්ෂාත් කිරීම නිසා ලැබූ අස්වැසිල්ල මේ නිසා අන් අයටත් ඒ අස්වැසිල්ල ලබා දීමට ධර්ම දේශනා කරනවා ඔන්න ඔය කරුණු මට කිව්වට කමන්නේ කියනවා සීහට මේ එකක් ගානේ තේරුණා සීය සේනාපතිට මේ එකක් ගානේ තේරුණා සීය සේනාපති කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි සුගතයන් වහන්සේ ආශ්චර්යයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කරපු ප්‍රකාශයේ වහලා තිබ්බ එකක් ඇරලා පෙන්නවා වගේ යටිපැත්තට හරවලා තිබ්බ එකක් උඩුකුරු කරලා පෙන්නවා වගේ පාර වැරදිච්ච කෙනෙකුට මං හරි පාරගේ පෙන්නවා වගේ කරවලේ සිටපු කෙනෙකුට ලෝකේ දකින්නට ආලෝකයේ දැල්ලුවා වගේ මම බුදුරජාණන් වහන්සේව සරණ යනවා අන්න සරණ යන විදිය මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ යනවා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ධම්මිය ශ්‍රද්ධාවට පැමුණුනාද නැද්ද ධම්මිය ශ්‍රද්ධාවට පැමුණුනේ කොහොමද අර කියාපු කරුණවල තියෙන සත්‍යතාවයේ ගැන එයා නුවණින් විමසනකට එයාට ඒක තේරුම් ගියා. ඒ තේරුම් යාම නිසා එයා තුළ ඇති වුණා පැහැදීමක්. මෙන්න මේ ස්වභාවය අපි ඇති කරගත්තු දවසට තමයි අප තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් ඇති වෙන ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙන්නේ. දැන් නිකම්ම ශ්‍රද්ධාවට සද්ධා ඉන්ද්‍රිය කියන්නේ නැහැ. දැන් නිකම්ම ඇති වෙනෝනේ පැහැදීමක් තියෙනෝනේ නිකම් පැහැදීම ඇති වෙන්නේ. ඒ පැහැදීමට පදනමක් නැති නිසා ඒක අවබෝධයක පිහිටපු එකක් නොවන නිසා නිකම්ම නිකං එකක් නිසා ඒ පැහැදීම ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක නැති වෙන්න පුළුවන් ඒ පැහැදීම වෙන පැත්තකට හැරෙන්න පුළුවන් කලකිරෙන්න පුළුවන් මොකද හේතුව පැහැදීම අවබෝධයක් නැතුව තියෙන නිසා ඉතුරු දේවල් සිද්ධ වෙන්නේ අවබෝධයක් නැතුවම තමයි. පැහැදීම අවබෝධයකින් වුණා නම් ඒ පැහැදීම තනිකරම පුද්ගලික දෙයක්. ඒ පැහැදීම තුළ එයා බුදුරජාණන් වහන්සේව අඳුන ගන්නවා. ඒ පැහැදීම තුළ එයා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් හඳුන ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයත් හඳුනා ගන්නවා ඒ පැහැදීම තුළ. හඳුනාගත්තට පස්සේ මේ පුද්ගලෙක්ව දැන හඳුනුම් ගන්නවට වඩා වෙනස් එකක්. දැන් අපි ගත්තොත් සාමාන්‍ය පුද්ගලෙක් මුළු ජීවිත කාලෙම සමහර විට ඇසුරු කළත් අඳුන ගන්න බෑ. ඒ පුද්ගලයාගේ කතා බහෙන් හැසිරීම රටාවෙන් සමහර විට ඒ පුද්ගලයාගේ ඇත්ත ස්වභාවය හඳුනන්න බෑ. මොකද සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට පෙස්ස කියලා මේ ඇත්ත පුහුණු කරන කෙනෙකුගේ පුතෙක්. එයාගේ නම පෙස්ස. එයා ආවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ ඇත්ත පුහුණු කරන කෙනෙක්. මට හරි පැහැදිලිව පේනවා මිනිස්සුන්ගේ මේ ඇතුන්ගේ වෙනස. කියන ස්වාමීනි ඇත්ත පුහුණු කරද්දී මේ ඇතාට හිතෙන ස්වභාවයක් ඇද්ද? ඇතා ඒක ප්‍රකට කරනවා. එතකොට ඇතාගේ යම් දුර්වලකමක් ඇද්ද ඒක ප්‍රකට කරනවා. එතකොට මට හරි ලේසි මේ ඇතාව ඒකෙන් මුදවන්න. මට පුළුවන් මේ ඇතාව ඒකෙන් බේරලා හදලා ගන්න. හැබැයි ස්වාමීනි මිනිස්සුනම් ඒකේ අනිත් පැත්ත කිව්වා. ඒ මොකද්ද? මිනිස්සුන්ගේ ස්වභාවය ඇතුලේ තියෙන. හංගගෙන ඉන්නේ ප්‍රකට නැහැ. ඒ නිසා මිනිස්සු මොකද කරන්නේ? කයින් එකක් කියනවා. වචනින් එකක් කියනවා. සිතින් එකක් හිතනවා. මිනිස්සු එහෙමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පෙස්ස හරියටම හරි කිව්වා. හරියටම හරි කිව්ව ඒ කතාව නම් සත්තුන්ගේ ස්වභාවය නම් හරි ප්‍රකටයි කිව්වා. සතාගේ ස්වභාවය හරි ප්‍රකටයි කිව්වා. මිනිස්සුන්ගේ ස්වභාවය හරි අප්‍රකටයි කිව්වා. කයින් එකක් කරනවා, වචනෙන් එකක් කියනවා, සිතින් එකක් සිතනවා. ධර්මය අල්ලන්නේ එහෙම කෙනා නෙමෙයි. ධර්මය අල්ලන්නේ ඍජු එක්කෙනා. කයින් යමක් කරනවද ඒක ප්‍රකටයි. වචනෙන් යමක් කියනවද ඒකත් ප්‍රකටයි. සිතෙන් යමක් හිතනවද ඒකත් ප්‍රකටයි. එයාට කියනවා ඍජු කියලා. අන්නේ ඍජු මිනිස්සයා තමයි මේක අල්ලන්නේ. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා, අනේ මන් ළඟට එනවා නම් ඍජු කෙනෙක්. ඍජු කෙනෙක් එනවා නම් ඒතු විඤ්ඤූ පුරිසෝ උජු ජාතිකෝ. මගේ ළඟට පැමිණේවා ඍජු බුද්ධිමත් කෙනෙක්. ඍජු වෙන්නත් උනේ හැබැයි බුද්ධිමත් වෙන්නත් ඕනේ. අනේ මගේ ළඟට එනවා නම් ඍජු බුද්ධිමත් කෙනෙක්. මම අනුශාසනා කරනවා කියන යාට. එයාට මම ධර්මයේ කියනවා. එයාට බොහොම ඉක්මනට මේක අවබෝධ කරන්න පුළුවන් කියනවා. එතකොට බලන්න මේ ලක්ෂණය මේ සිය සේනාපතිට තිබුණා. එයා ගිහින් කතා කළා එයාට. එයාට වැටහුණා, එයාට තේරුණා, එයා අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේට කියනවා, අනේ ස්වාමීනි මාව ඔබ වහන්සේ පිළිගන්න තිරුවන් සරණ ගිය දිවි හිමියන් ජීවිතයේ තිබෙන තුරාවට තිරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන සීය, ඔබ ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක්. ඔබ නුවණින් කල්පනා කරලා තමයි ওই තීරණේ ගන්න ඕනේ. මොකද හේතුව යා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කාගේ ශ්‍රාවකෙක් කියලාද? නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් කියලා. ඊට පස්සේ මෙයා කියනවා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔහුම ප්‍රකාශ කරද්දී මගේ පැහැදීම තවත් වැඩි වුණා. භාග්‍යවතුන් වහන්සේ මට කියනවා, සීහ ඔබ නුවණින් කල්පනා කරලා තීරණයක් ගන්න, ඔබ හරි ප්‍රසිද්ධ කෙනෙක් නිසා. කියන ස්වාමීනි හරි පුදුමයි, මම වෙන ආගමකට ගියා නම් මේ ඉන්දියාවේ තියෙන තත්ත්වය අනුව, මේ සීය කියන්නේ මේ දඹදිව තත්ත්වය අනුව මං වෙන ආගමකට ගියා නම් ඒ අය මට බැනර දානවා. එතකොට තේරෙනවා එහි තිබිච්ච ඒ කාලේ තිබිච්ච තත්ත්වය. කියනවා ස්වාමීනි කේවල කප්පං වේසාලින් පටාකම් පරිහරෙයින් මේ විශාල මහනුවර පුරා බැනර දානවා. වෙන ආගමකට මම යනවා කිව්වනම් මේ සීය අපගේ ශ්‍රාවකයා බවට සීය සේනාපති පත් වුණා කියලා බැනර දානවා කිව්වා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මට අවවාද කරනවා, සීහ බුද්ධිමත් වෙලා වැඩ කරන්න ඔබ ප්‍රසිද්ධ කෙනෙක් කියලා. අනේ ස්වාමීනි ඒ නිසා මම දෙවන වතාවටත් බුදුරජාණන් වහන්සේවම සරණ යනවා. මම ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. මම ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. ඊට පස්සේ කියනවා, එහෙමනම් සීහ නිගණ්ඨනාත පුත්‍රගේ පිරිසට ඔබ බොහෝ කාලයක් තිස්සේ උදපදව කරපු ඔහුගේ ප්‍රධාන දායකයෙක්. ඔබගේ නිවසේ නිගණ්ඨ පිරිසට පැම්පුකුණක් වගේ තිබුණා. ඒ නිසා නිගණ්ඨ පිරිස නිවසට පැමිණෙද්දී දානේ දෙන්න පරණ විදිහටම කියලා කිව්වා. එතකොට කියනවා, ස්වාමීනි පුදුමයි, මට මේ කහනකොට මගේ හිත තවත් පැහැදුනා. බුදුරජාණන් වහන්සේ නිගණ්ඨයින්ටත් දන් දෙන්න කියලා මට ප්‍රකාශ කරනවා. ස්වාමීනි මන් ඔබ වහන්සේගෙන් අහලා තිබුණේ ඔයිට හාත්පසින්ම වෙනස් දෙයක්. ස්වාමීනි මං අහලා තිබුණේ ඔහම නෙමෙයි. මටමයි දන් දෙන්න ඕනේ. අනිත් අයට දන් දෙන්න ඕනේ නෑ. මගේ ශ්‍රාවකයන්ට පමණයි දන් දිය යුත්තේ. අන් අයගේ ශ්‍රාවකයන්ට දන් දීලා වැඩක් නෑ කියලා. මට දුන්නොත් පමණයි මහත්ඵල මානිසංස වෙන්නේ. අන් අයට දුන්නාම නොවේ. මාගේ ශ්‍රාවකයන්ට දුන්නොත් පමණයි මහත්ඵල මානිසංස වෙන්නේ. අන් අයගේ ශ්‍රාවකයන්ට නොවේ. ඔන්න ඕව තමයි ස්වාමීනි අපිට ඔබ වහන්සේ ගැන අහලා තිබුණු දේවල්. නමුත් දැන් ඔබ වහන්සේ ඒ නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයන්ටත් දන් දෙන්න කියලා මාව දානයෙහි සමාදම් කරවනවා. ඒ නිසා ස්වාමීනි මම මේ සුදුසු කාලෙදි බල්ලා දන් පැන්දීම කරනවා. ඒ නිසා ස්වාමීනි, තුන්වෙනි වතාවටත් මං මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ස්වාමීනි, මා මේ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝරත්නේ සරණ යනවා. මම දිවි තිබෙන තුරා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කිව්වා. දැන් බලන්න, මේක මේ හොඳට මතක තියාගන්න ඕනේ, මේක මහා ඉමෝෂනල් වැඩ නෙමෙයි මේ කළේ මියා. ඒ කියන්නේ ඒ වෙලාවට නිකන් හැංගීන් ඇවිස්සීලා බිම පෙරලිලා යන එකක් නෙවෙයි. කාවඩි නටන වගේ එකක් නෙමෙයි මේ. මේ වෙනස්. හැංගීන් ඇවිස්සීලා නටන එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ නුවණින් විමසලා අවබෝධයට පත් වෙලා ඒ අවබෝධය තුල ඇති වෙච්ච චිත්ත ප්‍රසාදේ. එහෙනම් ඔබ තුල තියෙන්න ඕනෙත් ඒකමයි. දැන් මීට වඩා වෙනස් ක්‍රමයකට ඔබට එන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට, උන්වහන්සේගේ ශාසනයට වෙනස් ක්‍රමයක් නෑ එන්න. එන්න තියෙන්නේ මේ විදිහටම නුවණින් විමස විමස ඒ විමසන කාරණාව තේරුම් යනකොට මෙහෙමයි. දැන් නුවණින් විමස විමස ඉන්නවා. විමසන කාරණා තේරුම් ගියා. පැහැදීම ඇති වුණේ නෑ කියලා එකක් නෑ. නුවණින් විමසනවා නම්, විමසන කාරණේ වැටහෙනවා නම්, තේරෙනවා නම්, එතන සිද්ධ වෙන ස්වභාවික දේ මොකද්ද? පැහැදීම ඇතිවීම. ඒක කාටවත්ම වළක්වන්න පුළුවන් කමක් නෑ. ඒක ස්වභාවික දෙයක්. පැහැදීම ඇති වෙනවා නුවණින් විමසද්දී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිය සේනාපතිට ආනුපුබ්බී කතා, අනුපිළිවෙල කතාව දේශනා කළා. අනුපිළිවෙල කතාව තමයි දාන කතා. දන් දීමෙහි අනුසස් දේශනා කළා. සීල කතා. සිල් රැකීමෙහි අනුසස් දේශනා කළා. සග්ග කතා. දාන සීලාදී ගුණ ධර්ම පුරුණකට ස්වර්ගයේ තමයි උපදින්නේ. ස්වර්ගයේ උපදීම ගැන දේශනා කළා. කාමානං ආදීනවං. හැබැයි මේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමයේ තියෙන ආදීනව, හිරිහැර, කරදර, ඒ වෙනුවෙන් සත්වයන් විඳින අටෝ රාසියක් දුක් දොම්නස් විස්තර කළා. ඊට පස්සේ ඕකාරං සංකිලේසං. සිතේ ඇතිවන කෙලෙස් නිසා මේ සත්වයා කිලුටු වෙන ආකාරය විස්තර කළා. නෙක්කම්මේ ආනිසංසං. ඒ කෙලෙස් වලින් දුරුවීමේ අනුසස් විස්තර කරගෙන යද්දී මෙයාගේ හිත මේ ධර්මයේ කිඳා වැස්සා, පැහැදුනා. මෙයාගේ හිත හොඳට තැම්පත් වුණා, සමාධිමත් වුණා, මෘදු වුණා, නීවරණයන්ගින් බැහැර වුණා, සිත තවත් පහන් වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එයාට අර්ථ වශයෙන් කියලා දුන්නා, මෙන්න මේකයි දුක නම් වූ ආර්ය සත්‍යය. මෙන්න මේකයි දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. මෙහෙමයි දුක හැදෙන්නේ. මෙන්න මේකයි දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය. මෙන්න මේකයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ ආර්ය සත්‍යය. බලන්න මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඒ චතුරාර්ය සත්‍යය ගැන මෙහෙම. රෝහිතස්ස කියලා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි, මේ ලෝකේ, මේ විශ්වයේ, මේ ලෝකයේ ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ගෙහින් අවසන් කරන්න පුළුවන්ද? මේ ලෝකේ ඇවිදගෙන, ඒ කියන්නේ මේ ලෝක පහු කරගෙන පහු කරගෙන ගෙහින් ඇවිදගෙන ගිහිල්ලා අවසන් කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ කෙලින්ම කිව්වා බෑ. බෑ කියපු ගමන් අරයා කියනවා, ස්වාමීනි, හරි පුදුමයි මේ කතාව. පුදුම ඇත්තක් තියෙන කතාවක්. ස්වාමීනි, මට තිබුණා පෙර ජීවිතයක වේගින් ගමන් කරන්න පුළුවන් හැකියාවක්. මම පෙර ජීවිතයක දෙවි කෙනෙක් කියලා හිටියා. එතකොට වේගින් high speed වේගින් ගමන් කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඉතින් ස්වාමීනි, මට හිතුණා මට දැන් වේගින් ගමන් කරන්න පුළුවන්. එහෙනම් මම දැන් ලෝකේ අවසන් වෙනකන් ගිහිල්ලා ඉවර කරනවා. ලෝකෙ කෙලවරට යනවා මං. ස්වාමීනි මං කෑම් බීම් ගන්න විතර පුංචි විවේකයක් ගත්තා. මං වේගෙන් ගියා. මේ ලෝක පහු කර කර වේගෙන් ගියා. අතරමඟදී මට ඈත ලෝක පෙනෙද්දී අතරමඟදී මගේ ආයුෂ ඉවර වෙලා මම් මලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝහිතස්ස ඇවිදගෙන ගිහින් ලෝක කෙළවරට යන්න බෑ. ඇවිදගෙන ගිහින් ලෝක කෙළවර දකින්න බෑ. හැබැයි ලෝක කෙළවර දකින්න ඕනේ. හරි ලස්සනයි මේ කතාව. ඇවිදගෙන ගිහින් ලෝක කෙළවරට යන්න බෑ. හැබැයි ලෝකේ කෙළවරම කෙළවර දක්වා දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස්ස ඒ ලෝකේ ওই විඥානේ සහිත ওই සංඥා සහිත ওই මනස සහිත බම්බයක් පමණ ශරීරයයි. මේ බම්බයක් පමණ ශරීරය තුල කෙළවරටම යන්න ඕනේ අවබෝධ කරන්න. හැබැයි උතනම තමයි ලෝකේ හැදෙන ಜಾති ඔක්කොම තියෙන්නේ. උතනම තමයි ලෝකේ නිදහස් වීමත් තියෙන්නේ. ලෝකේ නිදහස් වෙන්න ඕනි මාර්ගය තියෙන්නේ ඕකෙමයි. බලන්න ලස්සන. දැන් අපි නේ මේ පිටස්තර තැන්වල හොයන්න යන්නේ. අපි හිතාගින්න අපි මරුණට පස්සේ ලැබෙන ලෝකයේ තුල නිවන තියෙනවා. අපි මරුණට පස්සේ ලැබෙන ලෝකයේ තුල ධර්මයේ තියෙනවා. නෑ. මේ ලෝකයේ තුල තියෙන්න ඕනේ. දැන් බලන්න හිතලා මම ඔබට තේරෙන්න කියන්නම්. දැන් උන අපිට සිහිය. මරුණට පස්සේද අපි ඇති කරගන්න තියෙන මේ ලෝකයේ තුලද? මේ ලෝකයේ තුල සිහිය උපදව ගන්න තියෙන්නේ. දැන් උන අපිට අකුසල් හට ගන්නවා. අපි සිහියෙන් දැකලා වීරිය කළ නැති කරනවා. එතකොට ඒ වීරිය තියෙන්නේ මරණින් මතුද? මේ ලෝකයේ තුල. දැන් කුසල් පේන්නේ නැහැ. අපි වීරිය කරනවා සිහියෙන් නුවණින් වීරිය කළ කුසල් උපදව ගන්න. එතකොට මේ ලෝකයේ තුල නෙමෙයි දෙක උපදින්නේ. මේ විඥානයේ සහිත මනස සහිත සංඥා සහිත බඹයක් පමණ වූ ශරීරේ නම් වූ ලෝකයේ නෙමෙයි මේ උපදින්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෑම අංගයක්ම මේකින් උපදව ගන්න තියෙන්නේ. පිටස්තර තැනකද? දැන් බලන්න එතකොට මෙතන ඔක්කොම අපිට තියෙනවා. අපිට මේ ජීවිතය අවබෝධ කරීමේ හැකියාව තියෙනවා. අපිට සිහිය දියුණු කිරීමේ හැකියාව තියෙනවා. නුවණ දියුණු කිරීමේ හැකියාව තියෙනවා. සිත තැම්පත් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මේවා අපි පාවිච්චි කළේ නැත්තම්. පාවිච්චි කරන්නේ නැති ඕනෑම දෙයකට සිද්ධ වෙන දේ වෙනවා. දැන් අපි ගේනවා කියමු කම්පියුටරය පාවිච්චි කරන්නේ නැහැ. කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒක උවමනා විදිහට පාවිච්චි වෙන්නේ. අනිත් සාමාන්‍ය දේවලුත් එමේ පාවිච්චි නොකර ඉන්නකොට ඒවා ඔක්කොම දිරල යනවා. ඒ වගේ අපි සිහිය පාවිච්චි වෙන්නේ නැත්තම්, ශ්‍රද්ධාව භාවිතා වෙන්නේ නැත්තම්, වීරිය භාවිතා වෙන්නේ නැත්තම්, නුවණ භාවිතා වෙන්නේ නැත්තම්, සීලේ භාවිතා වෙන්නේ නැත්තම්, ඒ ආර්ය ස්ථාගික මාර්ගී භාවිතාවෙන් නැත්තං ඒ භාවිතා වීම තුළ උපද්දවන කිසි දෙයක් උපදින්නේ නැහැ. ඒ කුසලතා වර්ධනය කරගන්න යම් කිසි දෙයක් පිහිටලා තිබ්බනම් සමහර විට ඒක කාලයක් යනකොට නැතිලෑම. එහෙමනම් අපි අඳුනා ගන්න ඕන අප තුළ තියෙනවා නම් යම් වාසනාවක් පිහිටලා ඒක බොහොම තාවකාලිකව ලැබිච්ච එකක්. අප තුළ තියෙනවා නම් මේ සිහිය වීරිය පිහිටලා එක බොහොම සුළු කාලයකට ලැබිච්ච එකක්. මේක හරියට පාවිච්චි කළොත් විතරයි ඒක ඉස්සරහට යන්නේ. එතකොට බලන්න අපි කොච්චර නුවණින් කල්පනා කිරීම කරන්න ඕනේද? නුවණින් කල්පනා කිරීම කරන්න ඕනේ. දැන් බලන්න ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒවා අපි ඇති කර ගැනීමට. ඉතින් ආන් ඒ අවබෝධය තුල අපි ඉන්න ඕනේ. සිය සේනාපති ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් චතුරාරි සත්‍ය ධර්මයේ ශ්‍රවණය කළා. එයා සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. සෝවාන් වුණා. ඒ කියන්නේ එයාට මොකද වුණේ? චතුරාරි සත්‍ය ධර්මයේ ගැන සත්‍ය ඥානය ඇති වුණා. එතකොට මේ ඥානිය බාහිර කෙනෙකුට දෙන්න බෑ. බාහිර කෙනෙකුට දෙන්න පුළුවන් ධර්මයේ විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දෙනවා. දැන් මෙයා තුල තමයි යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. එයා නුවණින් විමසනකට එයාට අවබෝධ වුණා ඒකාන්තයෙන්ම මේ දුක කියන්නේ ආරි සත්‍යයක්. මේක හට ගැනීම ආරි සත්‍යයක්. දුකෙන් නිදහස් වීම ආරි සත්‍යයක්. මේ සඳහා තිබෙන මාර්ගය ආරි සත්‍යයක් කියලා. අවබෝධ වෙච්ච ගමන් මේ ධර්මයේ ශ්‍රද්ධාවේ මෙයා පිහිටියා. මොකේද පිහිටියේ? ශ්‍රද්ධාවේ පිහිටියා. ධර්මයේ ගැන යාටම කියලා අවබෝධයක් දැන් ඥානයක් තියෙනවා. ආරි සම්මාදිට්ඨිය ඇති වුණා. සැකයෙන් එතෙර වුණා. දැන් අර මේ අරක කොහොමද මේක කොහොමද කියන මානසිකත්වේ නැතුව ගියා. එයා ඒ ආරි සත්‍ය තුල විසරද වුණා. දැන් එයාට පුළුවන් බාහිර කෙනෙකුගේ උදව්ව නැතත් තමන්ගේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ධර්ම මාර්ගය තුල වර්ධනය කරගන්න. මම බොහොම සතුටු වෙලා බුදුරජාණන් වහන්සේට භික්ෂු සංඝයාට දානේට ආරාධනා කළ පිටත් වුණා. ඔන්න දැන් නිගණ්ඨේන්ට ආරංචි වුණා. මොකක්ද ආරංචි වුණේ? සීය සේනාපති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා. හැබැයි සීය සේනාපතිත් හරිය කෙනෙක් තමයි. සීය සේනාපති මොකද කියලා දැන් සීය සේනාපති මේ එළෝලි බති විතර කකාහිට වෙක් කෙනෙක්. නිගණ්ඨනාත පුත්‍රගේ කීමට සීය සේනාපති දැන් සෝතාපන්න වෙලා දැන් සීය සේනාපති කියනවා එළෝලිපති ආහාර ගත්තට කමක් නැහැ, ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් මෙතන කියන්නේ නිගණ්ඨනාත පුත්‍රගේ ඒ බණට අනුව යායක කළේ. ඊට පස්සේ මෙයා කියනවා සේවකයෙකුට කතා කරලා කියන එම්බා පුරුෂය කඩේ යන්න. කඩේට ගිහිල්ලා විකුණන්න තියෙන මසක් අරගෙන එන්න. මුනි දානියක් හැදුවා. බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්න ස්වාමීනි දානේ වෙලාව හරි වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ වැඩියා. දැන් භික්ෂු සංඝයා වැඩියා. දැන් මේ ඔක්කොම අරය බල බල ඉන්න වාර පිරිස පුපුර පුපුර. කවුද? දැන් නිගණ්ඨනාත පුත්‍රටගේ මතයට පහර දෙන්නයි මෙයා මේක කළේ. ඇයි කාලයක් තිස්සේ මේ කල්යාණ මිත්‍රයන් ළඟට යන්න දුන්නේත් නැහැ. ඒ ධර්මයේ අහන්න දුන්නේත් නැහැ. ඒකට යොමු වෙන්න දුන්නේත් නැහැ. බොරු කී කිය රවට්ටගෙන හිටියා. නිගණ්ඨ සේනාව දැන් බුදුරජාණන් වහන්සේ පිරිසයි ඒ මාලිගාවට වඩින්නකම් හිටියා. මෙන්න නිගණ්ඨ සේනාව හන්දිවල පාරමැද්දි අත් බැඳගෙන කෑක ගහ යනවා. අද සීය සෙම්පතිය දැන් මෙයාගේ දායකය දැන් ඉඳලා දායකයා නෙවෙයි. අද සීය සෙම්පතිය අජ්ජ සීහේන සේනාපතින තුල්ලම් පසුන් වදිත්වා මහත සතෙක් මරලා සමනස්ස ගෝතමස්ස බත්තං කතං ශ්‍රමණ ගෞතමයන් වහන්සේට දානි හදලා ඔන්න ගීප කතන්දරේ. තං සමනෝ ගෝතමෝ ජානං උද්දිසකට මන්සම් පරිවුංජಂತಿ පටි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන අන්න වළඳනෝ වළඳ බුදුරජාණන් වහන්සේට ඒ කාලේ තිබිච්ච අභියෝග උන්වහන්සේගේ અભීත ප්‍රඥාව නිසා ඒව නිසා උන්වහන්සේ බුදුවරු කියන පිරිස බුදුවරයන් වහන්සේලා මේ සමාජාකල්ප අනුව ජීවත් වෙන සමාජාකල්ප අනුව සමහර කරුණු වෙනස් කරනවා. නමුත් මේ වගේ ප්‍රතිපත්ති මේ වශයෙන් තියෙන කරුණු වෙනස් කරන්නේ නැහැ. සිය සේනාපති දානි බෙද බෙද ඉන්නවා. ඉන්නකොට මිනිස්සෙක් ඇවිල්ලා කනට කළා. කනට කියනවා යග්ගේ බන්තේ ජානෙයාසි අනේ හිමේනි දන්නවාද? අන්න නිගණ්ඨ පිරිස් ට්‍රංචු ගැහිලා අන්න හන්දි ගානේ කියාගෙන කෑ ගහගෙන යනවා. ඔබතුමා මහා තඩි සතෙක්ව මැරුවාය. මරලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ධනක් පිසුවාය. ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා මැරූ සතාගේ මස් වළඳනවාය කියලා ඔන්න කියාගෙන යනවා කිව්වා. එතකොට මෙයා කියනවා සීය කියනවා අලං අයියෝ අනේ වැඩක් නෑ පින්වත, වැඩක් නෑ කියනවා. දීගරත්තම් පිටේ ආයස්මන්තු අවන්නකාමා බුද්දස්ස බොහෝ කාලයක් තිස්සේ උන්දලා බුදුරජාණන් වහන්සේට නින්දා කරන්නයි ආස. අවන්නකාමා ධම්මස්ස ධර්මයට නින්දා කරන්නයි ආස. අවන්නකාමා සංඝස්ස සංඝයාට නින්දා කරන්නයි ආස. ඒ නිසා තමයි එයා ඒක කියන්නේ. එයා කැමති නෑ. ඒ නිසා භගවන්තං අසතා තුච්චා මුසා අභූතේන අබ්බා චික්කන්ත. ඒ නිසයි මේ භාග්‍යතුන් වහන්සේට අසත්‍ය වූ හිස්සු බොරු වූ මුසාවලින් අභූත චෝදනාවලින් ඔය කෑගගහන්නේ ඒ නිසයි. නචමයන් ජීවිත හේතු පිසංචිච්ච පානන් ජීවිතා වෝරූපයාමද. අපි නම් ජීවිතයේ ගියත් මේ දැන දැන මම නම් සතෙක් මරන්නේ කියන බලන්න වෙනස මේ. මම නම් දැන දැන සතෙක් මරන්නේ කියන ජීවිතයේ ගියත් බුදුරජාණන් වහන්සේට භික්ෂු සංඝයාට දන් පෙන් පූජා කළ වෙනදල බුදුරජාණන් වහන්සේ පුණ්‍යානුමෝදනා කළ සතුටු කළ පිටත් වුණා. දැන් බලන්න එළියට බැහැල වඩිනකට කොහොම තියෙන්නේ නැද්ද කියලා. නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයන් හැමතැනම හිටියේ ඒ කාලේ. නමුත් බලන්න ඒ සියලු දේට මූණ දීලා බුදු කෙනෙක් පහළ වෙන්නේ යම් කරුණක් මතද ඒ කරුණ තුලම උන්වහන්සේ රැඳී හිටියා. ධර්මයේ තිබෙන්නේ යම් කරුණක් සඳහාද ඒ කරුණ සඳහාම ඒ ධර්මයේ ප්‍රකාශ කළා. එතකොට අපි මේකෙන් පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි හිත පහදවා ගන්න ඕනේ මේ අවබෝධයකින් කියන එක. ධර්මයේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනෙත් අවබෝධයකින්, ආරි සංඝයා කෙරෙහි හිත පහදවා ගන්න ඕනෙත් අවබෝධයකින්. හැබැයි අවබෝධයකින් හිත පහදවා ගැනීමට නම් තමන් තුළ පිහිටලා තියෙන්න ඕනේ නුවණින් විමසීම. තමන් තුළ පිහිටලා තියෙන්න ඕනේ ප්‍රඥාව. ප්‍රඥාව පිහිටලා තිබුණ නැත්නම් බෑ කරන්න. දැන් එක දවසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මට මතක හැටියට මේ උපවාන කියන උපසේන හරි පුවාණ කියන ස්වාමින් වහන්සේ තමන්ගේ ස්වාමින් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණුණා. ඉතින් බැහැ දකින්න එද්දි මේ වාහනවල එනවා නෙවෙයිනේ. දවස් ගාණක් ওই අතරමඟ ගස් යට නිදාගෙන පයින් ඉන්න තියෙන්නේ. පායන කාලෙ නම් ගස් යට තමයි නිදාගන්න තියෙන්නේ. නිදාගෙන ওই පින්ඩ පාති කරගෙන ජීවත් වෙලා ඉතින් දවස් ගාණක් ගෙවාගෙන එනවා. ඉතින් ඇවිල්ලා මේ අය කෑ කොස්සන් ගහනවා. බුදුරජාණන් වහන්සේට ඇහුණා. ඇහුණා නිකන් ගෝසාවක්. ඇවිල්ලා ඇහුවා ආනන්ද හඳුරන් ඇහුවා ආනන්දේ මොකද්ද මේ ඇහෙන්නේ මේ මාළු වලන කෙවුළු ඇවිල්ලා වගේ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි අර අසවල් ස්වාමීන් වහන්සේ සංඝ පිරිසක් එක්ක ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ආපයිම යන්න කියන්න කිව්වා. ඉතින් ආනන්ද හඳුර ගිහිල්ලා කිව්වා ඔන්න ඔබ වහන්සේලාට ආපයිම වඩින්න කිව්වා. එසේය. ආයේ පාසියුරු ගත්ත පිටත් වුණා. සද්ධාවේ පිහිටලා තියෙන්නේ. සද්ධාවේ පිහිටලා නැත්තම් පාසිරු දාලා පිටත් වෙනවා. අපි මෙච්චර දුර ඉඳලා ඇවිල්ලත් අපිට චලකිල්ලක් නැහැ කියලා මීටර හොඳයි මං ගෙදර ගිහිල්ලා කුඹුරු කොටන් ඉන්නවා කියලා. ඒ සද්ධාව නොපිහිටියනම් හැමතිස්සෙම බලන්නේ තමන්ගේ පැත්තට සලකනවාද? තමන් දිහා බලනවාද? තමන්ට විශේෂයෙන් කතා කරනවාද? මේක තමයි සද්ධාව නොපිහිටි එක්කෙනාගේ ස්වභාවය. සද්ධාව පිහිටි එක්කෙනාගේ ස්වභාවය ඒක නෙමෙයි. මම ධර්මයේ ගන්නේ කොහොමද? මං ධර්මයට එන්නේ කොහොමද? මම ධර්මය තුල ඉන්නේ කොහොමද? ඔය ටික. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ආපහු වැඩියා දුර ඈත වග්ගු මුදා කියන ගන්තෙරට. වැඩලා සංඝ පිරිසට කිව්වා අපිට මේකේ දුක් වෙන්න කාරණාවක් නැහැ. අපිට හැදෙන්න කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආපයින්ම අපිව යවා ගත්තේ අපේ යහපතටයි. අන්න බලන්න නුවණින් විමසීම කියන එක සද්ධාවත් එක්ක එකතු වෙලා තියෙන තාලේ අපේ යහපතටයි. උන්වහන්සේ අපිට කතා කළේ නැහැ ආපයින්ම වඩින්න කිව්වා. අපි වැරද්ද. අපි වචනේ සංවර කරගත්තේ නැහැ. අපි ඉන්ද්‍රියන් සංවර කරගත්තේ නැහැ. එහෙමනම් ඊළඟ පාර අපි යන්න ඕනේ. උන්වහන්සේ අපි ගැන පහදින ආකාරයටයි. ඒ නිසා අපි දැන්වත් අපේ අඩුව හදාගම්මු කියලා ඒ ස්වාමීන් වහන්සේලා කතා වෙලා ඔන්න සංසුන්ව සාන්තව වචනේ සංවර කරගත්තා. සතියකට එක දවසක් කතා කරන්න තීරණය කළා. ධර්ම සාකච්ඡා කරන රෑ තුන් යම් රාත්‍රියෙම අනිත් දවස්වල කතා බහ මුකුත් නැහැ. තම තමන් එකතු වෙලා තම තමන් ඉගෙනගත්තු පිරිවහපු ධර්මයේ සිහි කරනවා, සජ්ජායනා කරගන්නවා, බණ භාවනා කරනවා. ටික දවසක් ගියාම මේ සියලු ස්වාමින් වහන්සේලා අරහත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය වග්ගමුදා නදී තිර පැත්තෙන් මහා එළියක් ඇති වෙනවා. මට වග්ගමුදා නදී තිර පැත්තේ ඉන්න භික්ෂු සංඝයා ගැන සිහි කරනකොට හරි සතුටක් ඇති වෙනවා. මට පහසුවක් සිහි කරන්න. ආනන්දේ පණිවිඩයක් යවන්න. ශාස්ත්‍රුන් වහන්සේ තමුන්නාසීලව දකින්න කැමතියි කියලා. අන්න වෙනස. පණිවිඩයක් යවුවා. එතකොට මේකෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වෙන්න තියෙන්නේ මොකෙන්ද? ඇඟෙන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වෙන්න තියෙන්නේ හදවතින්, ප්‍රඥාවෙන් නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් ධර්මචර්යාවෙන් මේකින් තමයි උන්වහන්සේට ලඟ වෙන්න තියෙන්නේ. උන්වහන්සේට ලඟ වෙන්න අමාරුත් ඒකයි. ඇයි ඒවම ඇති කරගන්න ඉපේ? වෙන ක්‍රමයක් නැහැ ලඟ වෙන්න. ඉතින් මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලඟ වෙන්න තියෙන දුර්ලභ අවස්ථාවක් අපිට මේ ලැබිලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට ලඟ වෙන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන්. උන්වහන්සේගේ ජීවිතයට ලඟ වෙන්න තියෙන්නේ නුවණින් විමසීම මත, වීරිය කිරීම මත, ඊළඟට සීලේ පිහිටීම මත, ඊළඟට අකුසල් බැහැර කිරීම මත, කුසල් වැඩිවීම මත. මේවා ඔක්කොම අපි කරද්දී බුදුරජාණන් වහන්සේගේ යම් ශ්‍රාවකෙක් හිටියනම් ශ්‍රද්ධාවට පැමිණිච්ච ඒ ශ්‍රාවකයා සමග අපි සමාන වෙන්නේ නැද්ද? සමාන වෙනවා. ධර්මාගයේ තවත් දියුණු කරන්න බුදුරජාණන් වහන්සේගේ යම් ශ්‍රාවකෙක් ඉන්නවා නම් දෙවියන් අතර වේවා, මිනිසුන් අතර වේවා, ධර්ම මාර්ගයේ දියුණු කරපු ඒ ශ්‍රාවකයාට අපි සමාන වෙනවා. ධර්ම මාර්ගය ගොඩක් දියුණු කළොත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ යම් ශ්‍රාවකෙක් ඇද්ද ගොඩක් දියුණු කරපු ඒ දියුණු කරපු ශ්‍රාවකයාට සමාන වෙනවා. එහෙනම් ඒ කාරණේදී අපි එක එක්කෙනා මම මෙහිමයි කිය කී ගිහිල්ලා වැඩක් නැහැ. දැන් බලන්න කොයිතරම් පැහැදිලිද. මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන මේ යන ගමන අපි අවබෝධයෙන්ම යන්න ඕනේ. ඒ අවබෝධයෙන් යනවා කියන කාරණේ අපි තම තමන් විසින් නුවණින් කල්පනා කරලා කරන්නට ඕනේ. හැබැයි මේකේ ලොකුම වාසනාව තමයි මේ ධර්මය අහන්න ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒ නුවණින් මෙනෙහි කරන්න ඇති වෙන තේරුම් ගැනීමට තමයි හිත පහදින්නේ. ඒක කලේ නැත්තම් අපේ හිතේ සාමාන්‍ය ඇති වෙන්නේ නිකන් අර හැඟීමක් විතරයි. ඒක අවබෝධයක් කරා යන්න සමර්ථ එකක් නෙවෙයි. ඒක වහා වෙනස් වෙන එකක්. ඒක ඉස්සරහට ගෙනියන්න බැරි එකක්. මේ නිසා අපිට තියෙන්න ඕනේ අවබෝධයක් කරා යන්න පුළුවන් පැහැදීම. ඒ පැහැදීම ඇති කරගෙන, ඒ අවබෝධය ඇති කරගෙන අපි අපේ ජීවිත තුළට ගෙනියන්න ඕනේ. මේක පිටින් පෙන්වන්න බෑ. පිටින් මම ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා පිටින් පෙන්වන්න බෑ කවදාවත්. ඒක ජීවිතයේ ක්‍රියාකාරීත්වය තුළ පිහිටලා තියෙන එකක්. ඉන්ද්‍රියක් කියලා මං කිව්ව මතකද? ඉන්ද්‍රිය කියන්නේ ආභරණයක් නෙමෙයි. ඉන්ද්‍රිය කියන්නේ උපකරණයක්. දැන් ඇස කියන්නේ උපකරණයක්, ආභරණයක් නෙමෙයි. ඒ ඇසෙන් මොකද්ද කරන්නේ? රූප දැකීම. කන කියන්නේ ආභරණයක් නෙමෙයි. කන කියන්නේ උපකරණයක්. කනින් කරන්නේ මොකද්ද? ශබ්ද ඇසීම. නාසයෙන් කරන්නේ ගඳ සුවඳ දැනීම. දිවෙන් කරන්නේ රස දැනීම. කයින් කරන්නේ මේ එක එක ඒකයි මේවට ඉන්ද්‍රිය කියන්නේ. මනසින් කරන්නේ සිතීම. ඒ වගේ එකක් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් තේරුම් අරගෙන පැහැදි සිටීම. ඒක ඉන්ද්‍රියක්. එතකොට මේ පැහැදි සිටින එක පුද්ගලික එකක්. ඒක තමන්ගේ හිතේ ඇති වෙන එකක්. අන්නේ හිතේ ඒක ඇති වෙන්නේ උන්වහන්සේ දේශනා කරනවානේ සද්ධා පෙන්ලා තියෙනවානේ. සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැනයි චිත්ත ප්‍රසාදය ඇති වෙන්නේ. උන්වහන්සේගේ අවබෝධය චිත්ත ප්‍රසාදය ඇති වුණාට පස්සේ ශ්‍රද්ධාව නැමැති දැන් අපිටත් අපි එක එක්කෙනාට පුළුවන් එහෙනම් ඒ ශ්‍රද්ධාව නැමැති බීජ වපුරාගෙන මොකෙන්ද තෙමන්නේ? ඒ සීලය නැමැති වැස්සෙන් තෙමලා ප්‍රඥාව නැමැති නගුලෙන් හාලා තමයි මේවා හිටවන්න තියෙන්නේ. එතකොට තමයි මේ ශ්‍රද්ධාව තමන්ගේ ජීවිතය තුළ ලස්සනට පැලවෙන්නේ, මුල් අදින්නේ. මේ නිසා පින්වත්නි, එවන් ශ්‍රද්ධාවක් එක එක්කෙනා පුද්ගලිකව මහන්සි වෙලා ඇති කරගන්න ඒක තව කෙනෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මම නුවණින් විමසලා කියන දේ ඔබ එහෙමම අරගෙන ඔබ නුවණින් විමසන්නේ නැත්තම් එතකොට ඔබ තුල ඇති වෙන්නේ මාතුල චුට්ටක් පැහැදුනා නම් මාතුලියම් පැහැදීමක් තියෙනවා නම් ඒ පැහැදීම කොටසක් ඔබට ගන්නවා. නමුත් ඔබ තුල ඔබේම කියලා එකක් ඇති වෙන්නේ නැහැ. එන ඔබේම කියලා එකක් ඇති වෙන්න නම් ඔබ මොකද කරන්න ඕනේ? ඔබම නුවණින් විමසන්න ඕනේ. ඔබම නුවණින් විමසන්න ඕනේ. ඊළඟට ශ්‍රද්ධාවට ආවනම් ඊළඟ එක පිහිටනවා සීලේ. ඒක තමයි ලක්ෂණේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පැහැදුනා නම්, ධර්මයේ කෙරෙහි හිත පැහැදුනා නම්, ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පැහැදුනා නම්, එයා කයින් වේවා වචනයෙන් වේවා කෙරෙන අකුසල් වලට කැමති නැහැ. ඒක එයාගේ ස්වභාවික එකක්. අකුසල් වලට යා කැමති නෑ. ඒ අකුසල් සිටි හට ගන්නකොට යා සීයෙන් දකිනවා මෙන්න මට අකුසල් හට ගන්නවා. යා අකමැති වෙනවා ඒකට. යා කැමති නෑ. ඒ අකුසල් කයින් කෙරෙන්න දෙන්නේ නෑ. ඒ අකුසල් වචනෙන් කෙරෙන්න දෙන්නේ නෑ. සීය උපද්දවනවා යා. ඒ සද්ධාවෙන් යා ඔක්කොම දිනු කරන්නේ. මේ වගේ තම තමන්ගේ ජීවිතවල තම තමන්ගේ නුවණින් විමසීමට ආවේනික තම තමන්ගේ ගති ලක්ෂණ වලට ආවේනික ශ්‍රද්ධාවක් යා තුල පිහිටනවා. තමන් තුල පිහිටනවා සීලය ධර්මාර්ගී ගමන් කරන්න පුළුවන් එකක්. තමන් තුල පිහිටනවා ජීවිතේ සුන්දර සුන්දර දේවල් දුර්ලභ දේවල්. එතකොට තමයි තමන්ට තේරෙන්න ගන්නේ අනේ මට මේව ඇති කරගන්න පුළුවන්කම තියෙද්දී අපි මේ නිකම්ම නිකම් කාලෙ ගෙව්වේ. අපි නිකම්ම නිකම් ওই අකුසල් සිත සිතා අකුසල් කර කර හිටියේ මේ කුසල් වඩන්න පුළුවන්කම තිබෙද්දීනේ කියලා තමන්ට තේරෙන්න ගන්නේ මේක තමන්ට නුවණින් විමසලා ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තාමයි. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට තේරුම් ගන්න නුවණින් විමසන්න හොඳට අවබෝධ කරගන්න මහන්සි ගන්න. එතකොට මේ පින්වතුන්ගේ ජීවිතේ ගිවාගෙන ආපු සසර ගමනේ මේ ජීවිතේ විශේෂ එකක් වෙනවා. නැත්නම් කවුරුත් තිපු දුන්නේ නැහැ අපිත් තිපු දුනා. කවුරුත් ඔය ඉගෙන ගත්තා අපිත් ඉගෙන ගත්තා. කවුරුත් බැඳා අපිත් බැඳා. කවුරුත් ගෙවල් දොරවල් හැදුවා අපිත් හැදුවා. කවුරුත් ළමයිව ඉස්කෝලේ ඇරියා අපිත් ඇරියා. කවුරුත් වයසට ගියා අපිත් වයසට ගියා. කවුරුත් උත්පල වුණා අපිත් උත්පල වුණා. කවුරුත් මලා අපිත් මලා. මුකුත් තියනවද එතකොට? මුකුත් නැහැ. කවුරුත් මැරෙන විදිහට අපි මැරෙන්න ඕනේ නැහැ. අපි මැරෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මැරෙන විදියටයි. තියෙකට කොච්චර වාසනාවක් තමන් තුළ තියෙන්න ඕනේද? අන්නේ වාසනාව උපදවා ගැනීමේ භාග්යය, චතුරාරි සත්‍ය අවබෝධ කිරීමේ භාග්යය සෑම දිනාටම උදා වේවා. සාදු සාදු සා